ආණ්ඩු පක්ෂයේ ඉස්සලා තෝරගත්තාම ඒ අය ඒ පැත්තේ ඉන්නවා, අනිත් අය කණ්ඩායම ආණ්ඩුට විරුද්ධ කණ්ඩායම විපක්ෂයේ ඉන්නවා. එතකොට විපක්ෂයේ සාමාන්‍ය සම්ප්‍රදාය අනුව විපක්ෂයේ එන මන්ත්‍රීවරුන් අතුරෙන් බලවත්ම කණ්ඩායමේ නායකයා තමයි විපක්ෂ නායක විය යුතුයි. ඒක බොහොම සරල සාධාරණ කරුණක්. ඉතින් ඒකට පටහැනියෝ යෑම පාර්ලිමේන්තු සම්ප්‍රදායටත් පටහැනි, ප්‍රජාතන්ත්‍රවාදී නියෝජනයටත් පටහැනි. මොකද ප්‍රජාතන්ත්‍රවාදයේ නියෝජනය වෙන්නේ ජනතාවගේ මනාපයන්. දැන් ජනතාව මනාපය දීලා තියෙනවා එක කොටසක් ආණ්ඩු පක්ෂේ වෙලා, අනිත් කොටස විපක්ෂේ වෙලා තියෙනවා. ඉතින් විපක්ෂයේ බහුතරය බහුතර පක්ෂේ නැත්තම් බහුතර කොට්ටාසයට තමයි විපක්ෂ නායක ධුරය හිමි වෙන්නේ. ඒක බොහොම සරල සාධාරණ කරුණක්.